එම දැරිය සෙවීමේ කටයුතු කිලිනොච්චිය පොලිසිය විසින් දිගටම සිදු කළා. විශේෂයෙන්ම එම දැරිය සිටින බවට ලැබුණු තොරතුරු කිහිපයක් ඔස්සේ යාපනය කළුතර ප්‍රදේශවල පවා එම දැරිය සෙවීමේ කටයුතු සිදු කළා. අද දින සවස 3ට පමණ එම දැරිය පදිංචි නිවසේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරකින් පිහිටි උඹුරු යායකට බෙහෙත් ඉසීමට ගිය පුද්ගලයන් විසින් දැක පොලිසිය වෙත මේ පිළිබඳව දැනුම් දී තිබුණා. ඒ අනුව එම දැරියගේ බවට සැක කරන මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා. එම මෘත ශරීරය දැඩි ලෙස නරක් වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ. ඇඳුම් වලින් එම දැරියගේ මෘත ශරීරය බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. එම ස්ථානයට කිලිනොච්චිය මහේස්ත්‍රාත් සහ ඒ වගේම අධිකරණ වෛද්‍ය නිලධාරී කැඳවීමට නියමිතයි. කිලිනොච්චිය පොලිසිය දිගින් දිගටම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා.